ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන පූජනීය මහා සංඝරත්නය අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි නැත්නම් අද දින තමගේ ජීවිතයේ ඉතාම වැදගත් පින්කමක් සිදු කරලා නිමාඩපත් වෙච්ච අවස්ථාව ආදරණීය පියතුමා මිය ගිහිල්ලා දවස් 7ක් ගත වෙන මේ අවස්ථාවේදී ඒ පියතුමා වගේම ඊට කලින් මිය ගිය මෑණියන් ඒ දෙපළම සිහිපත් කරගෙන පුණ්‍යානුමෝදනා කරන්න පුළුවන් ආකාරයේහි ඉතාම උතුම් පින්කමක් මේ සිදු කළා නිමාඩපත් වුනේ. ඉතින් එකාතකින් ඒ පියාගේ ගුණ සිහිපත් කරලා පියාට කරන කෘතඥතාවයක් විදියටත් අනිත් අතින් ඒ මියගේ ඥාතිවරයෙ පිළිබඳව තමන්ගේ හිතේ ඇතිවන ශෝකය දුරු කරගැනීමේ ක්‍රමයක් ලෙසත් අපි මේ හැටියට පින්කම් කරලා පින් අනුමෝදන් කරනවා. ඉතින් අද තමන් මේ කළා වූ පින්කමෙහි වටිනාකම ආනිසංස සිහිපත් කරලා ඒ තුලින් තමන්ගේ හිතේ සතුට ඇති කරගෙන තමන් ජනිත කරගත්තා වූ පුණ්‍යඵලය වැඩි දියුණු කරන්ටයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් පින්කමේ වැදගත්ම අවස්ථාව තමයි මේ දාණයෙන් පස්සේ බණ කියන අවස්ථාව. ඉතින් ඒකට හේතුව තමයි තමන්ගේ කුසලයේ දියුණු කරගන්නට තියෙන හොඳම අවස්ථාව තමයි මේ අවස්ථාව. ඉතින් මනුස්ස ලෝකේ ඉපදීච්චාය හැටියට අපි හුඟක් වාසනාවන්තයි. ඒ වාසනාවන්තකම ගැන දැනගන්නේ ඒ භාග්‍ය ගැන දැනගන්න පුළුවන්කම තියෙන්නේ බුදුහාඳුරන්ගේ ධර්මය අහපු ප්‍රමාණයට. එතකන් අපට ඇත්තෙම අපේ ජීවිතය එච්චර වටිනවද කියලා තේරෙන්නේවත් නැහැ. අපි කොච්චර දුර්ලභවද මේ අවස්ථාව ලබා ගත්තේ කියන එක අපට තේරෙන්නේ බුදුහාඳුරන්ගේ ධර්මය අහපු පමණට. ඒ විතරක් නෙවෙයි ඒ දහම අහපු පමණට අපේ වටිනාකම වැඩි කරගන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් අපි හිතන්නේ හුඟක් උපාධියක් ගත්තොත් හුඟක් ධනෙ තියෙනවා නම් මාසික වැටුප හුඟක් තියෙනවා නම් අපි වටිනවයි කියලානේ. එහෙම වටින්නේ නැහැ පින්නතුනි අපි. අපේ වටිනාකම තීරණය වන්නේ අපේ මනසේ අපේ ගුණධම් වල කොච්චර දියුණුවක් තියෙනවද කියන කාරණය මත. ඒ විතරක් නෙවෙයි අපි කොච්චර මෛත්‍රිය සහ ප්‍රඥාව දිනු කරාද කියන කාරණය මත. කොයිතරම් දුරට තමන්ගේ හිතේ තියෙන තෘෂ්ණාව, දෘෂ්ටිය, මාන්නය අඩු කරගත්තාද කියන කාරණය මතයි තමන්ගේ වටිනාකම වැඩි වෙන්නේ. ඒ කියන්නේ වෙනත් විදිහකින් කියනවා නම් තමන්ගේ හිත පිරිසුදු කරගත්ත පමණටයි තමන්ගේ වටිනාකම වැඩි වෙන්නේ. වටිනාකම වැඩි වුණා කියන්නේ තමන් සතුටින් ඉන්නවා කියන එක ඒකයි. අන්නේ ක්‍රමයේ තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. ඉතින් ලෝකේ හැම දිනේ බොහෝ දිනක අද බුදුදහම අධ්‍යයනය කරන්නට ඒක ප්‍රැක්ටිස් කරන්න ලොකු උනන්දුවක් තියෙන කාලෙක අපි මේ ඉන්නේ. අද වර්තමානයේ වැඩිපුරම බුද්දිසම් ප්‍රැක්ටිස් කරන්නේ බෞද්ධයෝ නෙවෙයි ඇත්තෙම. උපතින් බෞද්ධයෝ නෙවෙයි. උපතින් අබෞද්ධය. ඉතින් ඇතැම් විට අපට මේ උපතින්ම ලැබෙච්ච නිසා මේක එච්චර වටින්නේ නැහැ. අපි හිතන් ඉන්නේ වයසට ගිහිල්ලා මරණාසන කාලේ පිරිට් එකක් කියලා පින්කමක් කරලා පරලෝසගත ගාමි වෙන්නේ මේක තියෙන ගැලනේ. එහෙම නෙවෙයි පින්නතුනි මේක ඔබ දැකලා ඇති ඇත්තෙම ලංකාවේ අවුරුදු 3 4 කුඩා අය ළමයි ඉපදිලා එය ප්‍රඥාව පිළිබඳව ධර්ම දේශනා කරන ආකාරය දැකත් ඔබට පුදුම හේදී. අනිත්‍යතාවය කොහොමද? පරිසම්පාදය, ශූන්‍යතාවය අවුරුදු 3ක් මාරේ ළමයි විස්තර කරනවා. සසර ප්‍රඥාව දිනු කරන් ආපු අය. ඉතින් ඒ මට්ටමට මනස දිනු කරන්න දැන් ලොකු ලෝකේ ලොකුම උනන්දුවක් තියෙන කාලයක තමයි අපි ඉන්නේ. ඉතින් එවැනි කාලයක මේ ලබාගත් බුදුදහම ගැන අපි මීට වඩා අවධානය යොමු කරන්නට ඕන. ඒ වගේම මේ දහම අනිත්‍යට දෙන්නට ඕන. ඒ වගේම අපි එකට ඉන්න ඥාතීන් මේ ජීවිතවලින් වෙන් වෙලා යන්න කලින් එයට උපරිම ලෙස සසර ගමන සුවපත් වෙන විදිහේ අපි එයට උදව් කරන්නට ඕන. ඉතින් මේ අවස්ථාව තමයි අපි ඉදිරියට තියෙන්නේ. ඉතින් විශේෂයෙන්ම ස්වාමින් වහන්සේලාට දානයක් පූජා කරපු අවස්ථාවේදී අපට ලැබෙන ප්‍රධානතම ආනිසංසයක් තමයි බුදුහාඳුරන්ගේ ධර්මය අහනට අවස්ථාව ලැබෙනවා. ඒක තමයි හොඳම අවස්ථාව. ඉතින් මේ ධර්මයේ මූලික කරුණු කීපයක් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. Members of the Mahasangha, friends in Dhamma, in this moment, here people, they are practicing a meritorious deed. According to Buddhism, there are 3 meritorious deeds. Merit means that we do to purify our mind. According to Buddhism, there are 3 meritorious deeds. They are dana, or generosity, sila, moral conduct, or virtue, and bhavana, meditation. Mental culture. In this moment, you are performing these 3 meritorious deeds on behalf of your beloved departed father, Mr. Harishchandra de Silva. When you practice dana here, you know, one of the results, benefits that you receive throughout offering dana to Mahasangha is that listening to Dhamma. That is a great opportunity. That is the great benefit that we receive when we practice generosity. Here especially, Buddha explained how we succeed this life and also how we succeed hereafter, next life. One day, A householder, a young person, came to Buddha and asked the question. What is the question that he asked the Buddha? Bhante, please explain me, what are the qualities, what are the things that I should practice to succeed this immediate life and hereafter? He asked that, Bhante, please explain me, what are the qualities that I should practice to succeed this life and hereafter? At the moment, Buddha explained, there are four qualities that we should practice to succeed this immediate life. They are Uttana Sampada, the accomplishment of determined effort, courage, energy. That is the very first thing. If a person who is in young age, he should study, he should gain his education very well. He should study hard. That is very important in our childhood. Then, when we do a job, Buddha explained, we should earn money righteously. That is also very important. That is the determined energy. The second thing Buddha said, Uttana Sampada, Araka Sampada. When we offer something, we should protect it, what we earned. That is also very important. The second one is watchfulness, or the accomplishment of watchfulness. We should protect what we earned. It doesn't mean that we should keep it everything in our hand, but we can expend this for our facilitation. And also we should expend that money for our parents' well-being. And also we should spend those money for the well-being of our children. That is the thing that we do. The second one is the accomplishment of watchfulness. The third one is kalyanamitata, good friendship. We should have good friends. At home, our best friends are our parents. Buddha says, Mata Mittan Sakagari. Our mother is the best friend. Not only mother, but father. Mother and father are the best friend at home. Before we get married. After we get married, the best friend of Buddha says, Bariyava Paramasaka in Pali. The wife is the best friend of the husband. And also husband is the best friend of the wife. That is also very important. On the other side, we should associate with some good friends in this society. Association decides our future. That is very important. The third one is that we should gain for the success of this life is that good association, good friends. The fourth one, Buddha says, Uttana Sampada, Araka Sampada, Kalyanamitata and Samajivikata. Samajivikata means balanced livelihood. We should spend our money according to our income. Our income and expenditure should be balanced. We should have balanced livelihood. That is also very important. These four things would explain for the success of this life. They are energy, watchfulness, good friendship, and balanced livelihood. These three things are very important. Having these qualities is, according to Buddhism, like having a first degree, bachelor degree. But not only that, Buddha explained, we should pass another degree, master degree too. The second thing Buddha explained, what do you practice, what we have to practice to succeed our hereafter. We have not only this life according to our spirituality, according to our karma, we have a next life. Buddha explained the path, how we succeed next life. That person, even though he is a lay person, even though he was a householder, he asked the Buddha, please explain, Bhante, what are the qualities that we should practice which are beneficial for the next life? You know, even Buddha's time, some people had realized that they have a next life. Not only in this current society. They believed, they realized, they discovered that they have next life. And also Buddha explained what are the qualities that we should practice to succeed our next life. There are three qualities Buddha explained here. The very first one is Saddha Sampada. The accomplishment of confidence in the triple gem. the confidence in the Buddha's enlightenment, his noble message, and his noble disciples. If you have confidence in these three things, it means our mind is so pure and calm. Whenever we think about the Buddha's qualities, whenever we think about the Buddha's noble sublime truth, and also if we think about the qualities of the Mahasangha, at the moment our mind is so pure and calm. Buddha Anusati, Dhamma Anusati, and Sangha Anusati are the meditation techniques that we can practice to concentrate our mind. These are the positive thoughts. The very first one is Saddha Sampada, the accomplishment of confidence or devotion in the Triple Gem, the Buddha, Dhamma, and the Sangha. The second one is Saddha Sampada, Sila Sampada, the accomplishment of virtue or moral conduct. That is also very important. Discipline in our speech and behavior. Buddha says, whatever you speak, whatever you do, you should reflect on it again and again, whether it is correct or not. That is very important. Especially in this situation, Buddha explained the importance of practicing five precepts. In Buddhism, we practice very special five human qualities. They are Panatipata Veramani, abstaining from taking life, abstaining from killing beings. That is the very first discipline that we have. The second one is Adinnadana Veramani Sikkhapadam, abstaining from stealing. That is also a quality. And the third one is Kamisumichachara Veramani, abstaining from sexual misconduct. The third one, Musavada Veramani, abstaining from false speech. And also Suramere Majjapamadattana Veramani, abstaining from intoxicating drinks and drugs. These are the primary qualities that a person should have. You know, Buddha says, Majjapanacha Sanyamo Etam Mangalamuttamam, abstaining from intoxicating drinks and drugs is a supreme blessing. Sometimes other people think that having some drink is a blessing, isn't it? But Buddhism says, abstaining from intoxicating drinks and drugs is a supreme blessing. Buddha explained there are 38 supreme blessings in Buddhism. Practicing generosity also is a supreme blessing. The very first quality that Buddha explained, Saddha Sampada, the accomplishment of confidence in the Triple Gem. And the second one is Sila Sampada, the accomplishment of moral conduct, discipline in our speech and behavior. The third quality is very important, Chaga Sampada, the accomplishment of generosity or charity. If we are generous, if we are ready to offer something to others, that is also a quality. You know, in Asian countries, they always offer something to other people. Especially when they eat something, before they eat, they offer something to others. It comes from Buddhism. Buddha says, if you know the benefits of generosity, you never eat anything without offering something to others who are nearby. Buddha explains the benefits of generosity. Buddha says, Dadang mittani gantati. He who practices generosity, he who is generous, wins friends. The way of winning friends is the practicing generosity. If you are greedy, you have no friends. That is why Buddha explained the importance of practicing generosity. Dhanancha dhammacharya cha etam mangalamuttamam. Practicing generosity is the supreme blessing. The more we practice generosity, the more our mind is pure. The more our mind is pure, the more we are happy. That is why Buddha explained the importance of these three qualities in the mundane level that help us to succeed our next life. These three qualities, they are Saddha Sampada, Sila Sampada, and Chaga Sampada. These qualities help us to gain a blissful life hereafter. When Buddha attained enlightenment, when Buddha realized the Buddhahood, Buddha understood and discovered what are the severe problems of a person who was born in this world. Do you know what are the main problem that we have in our life? What would they explain? What are the severe problem in front of us? The possibility to fall into hell. That is the main problem of a person. If we have some problems, all of them are only for that value. But if we fall into hell, we have to suffer for a long time. That is how they explain this path. If we have these three qualities, Saddha, Sila and Chaga, they help us to overcome falling into hell. Having these qualities is like your master degree. Not only that, according to Buddhism, we have to pass our doctorate too. What is that? Panya Sampada, the accomplishment of wisdom. Buddha says, wisdom is the gem of the person. Wisdom purifies one's mind. Panyaya Parisujyati. What is the wisdom that Buddha explained? Understanding the impermanence, anicca, dukkha, suffering or dissatisfaction, and anatta, selflessness. What is the impermanence that Buddha explained? What is the meaning of impermanence? If we ask, sometimes you may say that if something change, that is impermanence. Actually, changing and impermanence are different in Buddhism. Everyone can realize, everyone can understand changing. Now you are in young age, one day you will be old, and one day you are subject to die. That is changing. It is very easy to understand, but impermanence is different. What is the meaning of impermanence? Impermanence means it has a very deep meaning in Buddhism. Eye is impermanent, forms are impermanent. Ear is impermanent, sounds are impermanent. Nose is impermanent, smell is impermanent. It means this experience arises at the moment. Not being occurred comes to occurrence, being occurred will not go to occurrence. This is the foundation of impermanence in Buddhism. Foundation of impermanence is that understanding the dependent origination, Paticca-samuppada. Your success, your proficiency, your skillfulness completely depends on understanding impermanence in Buddhism. That belongs to wisdom in Buddhism. If someone can understand, when we think something, if we are able to understand this present thought is impermanent, this present thought didn't come to the present from the past, this present thought will not go to future from the present. The experience that we receive at the moment, it arises and ceases at the moment. But our delusion, our ignorance doesn't believe it. When you remember something, suddenly your mind goes to past. And when we remember something, we live in the past experience. For example, if someone has blamed you, as soon as you remember that incident, what happens to you? You may get angry. When you see someone who has blamed you, but sometimes he has forgotten everything, but as soon as you remember, you meet that person, your mind goes to past. You don't know that now you are reading your own mind. That is why you are suffering. But we read our mind at the moment. If we have mindfulness at this moment, we can understand, we can remember that incident without suffering. This is the understanding of wisdom, impermanence. If someone can understand this reality, we can overcome suffering at this immediate moment. Finally, Buddha explained, when we understand wisdom, our all experience is that arising of five aggregates, pancha skanda, pancha upadana skanda, rupa, corporeal reality, vedana feelings, sanya perception, sankhara mental formations, and vijnana consciousness. These five things are our all experience. Whatever we think, what we smell, what we remember, what we eat, our all experience is that five aggregates. that five aggregates are impermanent. It means they arise at the moment, they immediately cease at the moment. If someone is able to realize and live in this reality, wisdom, he can overcome suffering. Living in this situation with loving kindness and mindfulness, actually this is the highest quality that we have in this life. Buddha says, if someone can practice this path, he can overcome defilements, greed, anger and delusion. Buddha says, Susukhaṃ mata jīvāma vērinesu avērino, vērinesu manusyesu viharāma avērino. Let's live without anger among the people, those who are angry. Let's live happily without anger among the people, those who are angry. This is the skillfulness. This is the proficiency. Even though we have a degree, master degree or doctorate, when someone blame you, if you get angry, everything that you earn is useless. And also Buddha says, Susukhaṃ mata jīvāma ussukesu anusukha, ussukesu manusyesu viharāma anusukha. Let's live happily without seeking sensual pleasure among the people, those who are seeking sensual pleasure. This is the way how we show our proficiency, skillfulness. Again Buddha says, Susukhaṃ mata jīvāma yesa nonatti kincanaṃ pītibhakkhā bhavissāma deva ābhasarāyatā. Let's live happily without any impediments, any defilements, like radiant being gods, ābhasarā deva, like arahant. If we can practice this pattern, we are the arahantas, we are the superior people in this world, like arahantas. Buddha explained the path, how we succeed this immediate life, and next life, and our spiritual life. This is the path that we should practice day by day. Actually, this is the real protection, refuge, assurance that we have throughout practicing and listening the Dhamma. Okay, in this moment, you can be happy. You practice some very good spiritual energy and meritorious act. Dana, offering dana to the Mahasangha, and also you listening to blessing discourses, and you listening to Buddha's message to, by the power of these meritorious deeds. May your departed relatives, especially your departed father who passed away 7 days ago, Mr. Harishchandra Silva, and your mom, Vimala da Silva, and other relatives who are needing merits, and may they rejoice with these merits, and may they enhance their spiritual energy. Finally, may they attain the final bliss of liberation, Nibbana. With that intention, please pour the water to the empty cup, recite in the Gatha. Idam me nyate nang hoto sukhita huntu. Idam me nyate nang hoto sukhita huntu nyatayo. Idam me nyate nang hoto sukhita huntu. Yatha varivaha pura paripurenti sagaram evamevaito petanam upakappati unname udakam vattam yatha ninnam pavattati evamevaito ninnam petanam upakappati. Okay, now we are going to transfer these merits to guardian deities and angels to receiving these merits, and may they enhance their divine energy, may they keep their eye on you too. May they also attain the final bliss of liberation, Nibbana. With that intention, let's share these merits with guardian deities and angels too, recite in the Gatha. Ettavata jayamhehi sambhataṃ puñyam sampadam sambhe deva anumodanto sambha sampanti sindhiyā. Ettavata jayamhehi sambhataṃ puñyam sampadam sambhe deva anumodanto sambha sampanti sindhiyā. ettāvatācayamhehi sambataṃ puñña-sampadaṃ sambhe devā anumodanto sambha sampante sindhiyā හඳයි පින්නතුනි, මේ හැම දිනෙක මේක ආසි වෙලා දින හතකට කලින් මියගේ දයාබර පියතුමා හරිසන්දර සිල්වා මහත්මයා වෙනුවෙන් සත් දවසෙන් සිදු කරන දානමය පින්කම මේ අටපිරිකර සසු පිරිකර සහිතව පූජා කළේ. ඉතින් ඒ පියතුමා ජීවත් ඉන්න කාලේ පින්නතුන්ට පුළුවන් ආකාරයෙන් අපෝපස්ථාන කළා, බෙහෙත් හේත් දුන්නා. ඉතින් බණ දහම් අහන්නට පිරිත් අහන්නට අවස්ථාව ලබා දුන්නා. ඉතින් මිය ගියාට පස්සේ තේ කර යුතු ආගමික කටයුතු හොඳින් සිද්ධ කළා. ඉතින් මේ අවස්ථාවේදී දින හතක් ගත වෙන අවස්ථාවේදී මේ පියතුමාගේ ගුණ සිහිපත් කරලා මේ පින්කම සිදු කළේ. ඉතින් දෙමව්පියන්ගේ ගුණ දරුවන් විදියට ඔබ දන්න නිසා මෙහෙම කරන්නේ. ඉතින් අපි දන්නවා කුඩා කාලේ අපි අම්මලා තාත්තලා අපිට ලෙඩක් වුණාම අපි ගැන සම්පූර්ණයෙන්ම බලනවා. අපි තමයි ඒගොල්ලන්ගේ ලෝකය. අපිට ලෙඩක් වෙච්ච වෙලාවේදී තියෙන සල්ලි ටික ඔක්කොම හරි වියදම් කරලා බෙහෙත් වලට ප්‍රතිකාර කරනවා. ඇතැම් විට ගෙදර සල්ලි මදි නම් ඉඩමක් කඩමක් හරි විකුණලා අපිට ප්‍රතිකාර කරනවා අපේ අම්මා තාත්තා. ඒ විතරක් නෙවෙයි, මුළු දේපළම වියදම් කළා හරි දරුවෝගේ අසනීපයට ප්‍රතිකාර කරන්න ඕන නම් ඒකත් අපේ අම්මා තාත්තා කරනවා. ඒ විතරක් නෙවෙයි, අම්මා තාත්තගේ වකුගඩුවක් ලේ ටිකක් දන් දීලා හරි දරුවට ප්‍රතිකාරයක් කරන්න පුළුවන් නම් ඒක හරි අපේ අම්මා තාත්තා කරනවා. ඉතින් එහෙම කැපියම් කරපු අම්මා තාත්තා තම නිසා තමයි අද අපි මේ ජීවත් වෙන්නේ. ඒ නිසායි බුදුහාමුදුරුවෝ දේශනා කළේ දෙමව්පියන්ට කොච්චර උදව් කරත් ඒ ණයෙන් අපිට නිදහස් වෙන්න බෑ කියලා. ඉතින් ඒක දන්න දරුවෝ ජීවත් ඉන්න කාලේ හැකිතාක් දෙමව්පියන් සලකන්නට ඕන. ඒකත් මේ දෙමව්පියන් කරන උපකාරයක් විතරක් නෙවෙයි, අපේ ආධ්‍යාත්මික ශක්තිය වේගෙන් දියුණු කරගන්න තියෙන ප්‍රධානතම දේ තමයි අම්මට තාත්තට සැලකීම. ගෙදර ඉඳගෙනම අපට පින්කම් කරන්න තියෙන පින් කුඹුරු දෙකක් හැටියටයි බුදුහාමුදුරුවෝ අපට අම්මා තාත්තා ගැන දේශනා කළේ. ඉතින් මේ කරුණොත් නැවත සිහිපත් කරන ගමන් මේ උතුම් පින්කම ආනිසංසයෙන් ඔබ හැම දිනාටම මෙලොව වශයෙන් නිරුක් නිරෝගී සම්පත්තියත් සසර ජීවිතයේ සුවපත් භාවයත් ප්‍රාර්ථනා කරන උතුම් නිවන් සුවයන් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. By the power of all these meritorious deeds, may you be well, happy and peaceful. May no harm come to you. May no problems come to you. May no difficulties come to you. May your all righteous wishes meet with success. Finally, may all of us attain the final bliss of liberation, Nibbana. Sadhu, sadhu. අභිවාදන සීලස නිච්ඡං වන්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පන්ති සග්ග සම්පන්ති මේවච අතෝ නිබ්බාන සම්පන්ති ඉමිනාතේ සමිඤ්ඤතු. හැම දිනකටම තෙරුවන් සරණයි.